ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුණි, ඔබ හැම දිනෙකම මේ රැස්වලා සිටින්නේ කුමන කාරණයක් නිසාද කියන බව හැම දිනෙකම දන්නවා. තෙන් හේමාලියනගේ මහත්මයාත්, සක්සරානවනා මහත්මියත් ධර්ම අධ්‍යාපනය ලබන්නට මියන්මාරයට බුරුමයට යන්නට සෝදානන අවස්ථාවේදී ඒ දෙපළට ආශිර්වාද කරන්නටයි මේ රැස්වලා සිටින්නේ. මම හිතන්නේ මේක අපි බොහෝ දෙනාට බොහොම අමුතු කාරණයක් වෙනවා. දැන් ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් ඇමරිකාවට හෝ එංගලන්තයට ජපානයට යන එක තමයි සාමාන්‍ය ලක්ෂණය නේද? ඒක අනුසෝතගාමී පටිපදාවේක ලෝක යන විදියට යන යෑම. නමුත් බටහිර ලෝකයට ඇවිල්ලා නැවත පෙරදිග පැත්තට හැරෙන එක ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. මේක තමයි ඇත්තටම අපි විය යුතු කාරණය. ශ්‍රී ලංකාවේ ඉපදිච්ච කෙනෙක් විදියට බොහෝ විට සිහිනයක් තමයි එක ඕස්ට්‍රේලියාවට යන එක, එක ජපානයට යන එක, එක එංගලන්තයට යන එක, නැත්නම් ඇමරිකාවට එන එක. මේක තමයි අධ්‍යාපනය හෝ ආර්ථිකය හොයාගෙන යන ලෝකයේ ලක්ෂණය. නමුත් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ඉහළටම ගිහිපු එංගලන්තේ, ජර්මනියේ හෝ ඇමරිකාවේ කෙනෙක් ඊළඟට හැරෙන්නේ පෙරදිග පැත්තට. මුලින්ම තිබ්බතේ වගේ රටකට, ඊට පස්සේ සියම් රටට, ඊට පස්සේ ඉන්දියාවට, බුරුමෙට, ඔහොම හරහා ගිහිල්ලා අන්තිමට නවතින කොහෙද? ඔව්, අර ඉන්දියාවට පල්ලෙහා තියෙන පොඩි දූපත. අන්න ඒකට තමයි අන්තිමට යන්නේ මේ පැත්තේ. බික්කු බෝධිහාමුදුරෝ, බික්කු අනාලයෝ වැනි අයගේ ලක්ෂණය එක. මේක තමයි පටිසෝතගාමි පටිපදාව කියලා කියන්නේ, උඩුගම් බලා යෑම. මේක ලොකු ආදර්ශයක්. මේ යන ගමනේ මේ දෙපළ යන්නේ ආර්ථික බලාපොරොත්තුකින්වත් සාමාන්‍ය ලෞකික අධ්‍යාපනය බලාපොරොත්තු වීමත් යන ගමන නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම යන්නේ ආධ්‍යාත්මික අධ්‍යාපනය ලබන්නට මේ යන ගමන. මේක අපි හැමදෙනාටම ලොකු ආදර්ශයක්. ඉතින් මේ දෙපළ තමන්ගේ ගුණයක් කියනවට වඩා බලාපොරොත්තු වෙන්නේ ඇත්තෙම මම හිතන්නේ මේ අයගේ ඒ යන ගමනේ අර්ථය මෙයට තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මේ හැමදෙනාගේම ජීවිතවල ලැබෙන ආලෝකය වෙන්නේ. ඉතින් ඇමරිකාව වගේ රටක ඉන්න ඔබට බෞද්ධ අධ්‍යාපනයෙන් ඉහළටම යන්න පුළුවන්. අද වර්තමානයේ විශේෂයෙන් ජූස් අය, යුදෙව් අය ඇමරිකාවේ ඉන්න බුදුදහම ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. ජූස් ඉස්කෝලවල, යුදෙව් ඉස්කෝලවල මෙහි සමහර ස්වාමීන් වහන්සේලා ලවා බෞද්ධ අධ්‍යාපන උගන්වනවා. ඉතින් එවැනි කාලවකවානුවක තමයි අපි ඉන්නේ. විශේෂයෙන් ඇමරිකාවේ ඉහළම විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයනය කරන අයට තමන්ගේ පශ්චාත් උපාධි කටයුතු සඳහා බොහෝ විට මියන්මාරයට තමයි යන්න ඒගොල්ලෝ රෙකමෙන්ඩ් කරන්නේ. ගිහිලා නිකන් අධ්‍යාපනය විතරක් නෙවෙයි, ඒ අධ්‍යාපනයට සමගාමීව ප්‍රායෝගිකව භවනාව පුහුණු කරන්න ඕන. එහෙම වුණොත් තමයි නියම බෞද්ධ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් විදියට සැලකන්නේ. ඉතින් අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි බුදුදහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න එක. අපි කොච්චර ආර්ථිකෙන් දියුණුවත්, කොච්චර අපි උගත්කම් වලින් දියුණුවත් අපේ ජීවිතය එච්චර වටින්නේ නැහැ. අපේ ජීවිත වටින්නේ දහමින් ආලෝකවත් කරගත්තු පමණට. යම්කිසි කෙනෙක් දහමින් තමන්ගේ ජීවිතය බබලවා ගත්තනම් ඒ කෙනාට මේ මුළු ලෝකෙම ගරු කරනවා. ඒ විතරක් නෙවෙයි, තැනැත්තාගේ ජීවිතයෙන් අනිත් බොහෝ දෙනාට යහපතක් වෙනවා. විශේෂයෙන් හේමල් මහත්මියගේ, නෝනා මහත්මියගේ ගුණයක් අපි අගය කරන්න ඕන. සියලුම පන්සල් වල ස්වාමින් වහන්සේලා ඊටාම සමීපව ආශ්‍රය කරනවා විතරක් නෙවෙයි, ඒ බොහෝ ස්වාමින් වහන්සේලාගේ හිත් දිනාගෙන තියෙනවා. ඒක ඉතාම ලෙහෙසි දෙයක් නෙවෙයි, ඒක අමාරු දෙයක්. හාමුදුරුව කෙනෙකුට යම් කිසි දෙයක් දුන්නයි කියලා හෝ තමන් ධනවත් කියලා උගත් කියලා හාමුදුරුව කෙනෙක්ගේ හිත දිනා ගන්න බෑ. ලොකු කාලයක් කැප වෙන්න ඕන, ධර්මයත් එක්ක එකට ඉන්නට ඕන, දහමත් එක්ක ලොකු ගනුදෙනුවක් ස්වාමින් වහන්සේලාත් එක්ක එකට කරන්නට ඕන කාලයක්. ඉතින් එහෙම කිරීමේ ප්‍රතිඵල තමයි මේ දෙන්නාම අද ජීවිතය ලබාගෙන තියෙනවා, ලබාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, සියලුම මට්ටම්වල ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරනවා. සාමාන්‍ය පන්සලක ඉඳන් විවිධ තලවල ස්වාමීන් වහන්සේලා, එක පැත්තකින් අසපුවේ ස්වාමීන් වහන්සේලා, අනිත් පැත්තෙන් කිරින්ස පන්සලේ නායක හාමුදුරුවෝ, මේ සුමන හාමුදුරුවෝ වගේ අය, හැම පන්සලකම ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන විතරක් නෙවෙයි, තමන්ට දෙන්න පුළුවන් උපරිම දායකත්වයේ හැම දිනෙක සඳහාම දෙනවා. විශේෂයෙන්ම ඇනහිම් පන්සලේ, දහම් පාසලේ දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. ඉතින් ඔබටත් මේක ලොකු ආදර්ශයක්. ඔබත් දහමින් ආලෝකය ලබාගෙන පුලුවන් තරම් මේ දහම ලෝකෙට දෙන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. සම්බදානං ධම්මදානං ජිනාති කියන්නේ ඒකයි. දහමින් දෙන දේ තමයි වටිනාම දේ බවට පත් වෙන්නේ. නමුත් එතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. අපි බොහෝ විට ධර්ම කාරණයක් දැනගත්තා, ධර්ම මැසේජ් එකක් අපට ආවත් අපි එකපාර කරන්නේ තව කෙනෙකුට දෙනව එක. තව කෙනෙකුට ෆෝවර්ඩ් කරන එකනේ. එතැන් සිට අපි අහන්නත් කලින් අපි තව කෙනෙකුට යවනවා. මේක තමයි අපි බොහෝ විට ලක්ෂණය. නමුත් මේක නෙවෙයි පින්නතුනි වෙන්නට ඕන. අපි හොඳ ධර්ම දේශනාවක් ඇහුවොතින්, හොඳ දෙයක් අපට ලැබුණොතින් ඒක තමන් හොඳට මුල ධ්‍යානට ඕන. ඒක තමන්ගේ කරගන්නට ඕන. තමන්ගේ කරගෙන තමයි වෙන කෙනෙකුට දෙන්නට ඕන. හරියට අම්ම කෙනෙක් ආහාර ටිකක් අරගෙන ඒ අම්ම පෝෂණය වෙලා අම්මගේ කිරි ටික දරුවට දෙනා වගේ අපේත් අපි අහන ධර්මය අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කළා තමයි අපි ලෝකෙට දෙන්නට ඕන. එහෙම නොවුනොත් හරියට අපි අර ගෝපල්ලෙක් වගේ වෙනවා. ගෝපල්ලා හරකගෙන් කිරි ටික අරගෙන අයිතිකාරයට දෙනවා. ඒ වගේ වෙනවා. නමුත් අපි ඊට වඩා මේ ධහම තුළ හැකිතාක් දුරට දාන සීල භාවනා කියන ස්වර්ගගාමී ප්‍රතිපදාවත් සීල සමාධි ප්‍රඥා කියන මොක්ෂ මාර්ගයත් මෙන්න මේ දෙක පුළුවන් තරම් අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕන. එහෙම වුණු තරමට තමයි අපට ජීවිතයේ සතුට ලැබෙන්නේ. අන්නේ සතුට නිසාම අපි සතුටෙන් ඉන්නවා. තව බොහෝ දෙනෙකුට අපි සතුට දෙන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම අල් මහත්මාටත් සස්රානෝන්ටත් ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. ඔබ දෙදෙනා යන ආධ්‍යාත්මික ගමන හැම අතින්ම සඵල වේවා. ඔබ ඇති කරගන්නා වූ බෞද්ධ අධ්‍යාපනයේ ශක්තිය රැගෙන නැවත මේ ඇමරිකාවට ඇවිල්ලා හැකිතාක් පිරිසකට මේ දහම් අධ්‍යාපනය ලබා දෙන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.